භගවත් ගුණය. භගවා යනුද බුදුරජාණන් වහන්සේගේ නම් අතරින් එක්තරා ප්‍රසිද්ධ නාමයකි. එය යම් කිසිවෙකු විසින් තබන ලද නාමයක් නොව බෝධිමූලයේදී අරහත් මාර්ග සංඛ්‍යාත විමෝක්ෂයාගේ අන්තයෙහි ලැබුණු මහා ගුණස්කන්ධය අනුව සිද්ධ නාමයකි. එබැවින් මහා නිද්දේශයේ පුරාභේද සුත්ත නිද්දේශයෙහි විමොක්ඛන්තික ඥානමේතං බුද්ධානං භගවන්තානං බෝධියාමූලේ සහ සබ්බං යුතඤ්ඤස්ස පටිලාභා සච්චිකා පඤ්ඤත්ති යදිදං භගවාති යනු වදාරණ ලදී. භගවා යන වචනේහි බොහෝ අර්ථ ඇත්තේය. එය පැරණියන් විසින් අනේක ආකාරයෙන් වර්ණනා කළ ඇත්තා වූද, අනේක ආකාරයෙන් වර්ණනා කළ හැකි වූද වචනයකි. අරහං ආදී ගුණපද නවය අතුරෙන් අන් සියල්ලටම වඩා විස්තර කළ යුතු කරුණු භගවා යන මේ පදය හා සම්බන්ධව ඇත්තේය. කුඩා ග්‍රන්ථයකින් මේ පදය සර්වාකාරයෙන් විස්තර කළ නොහෙන බැවින් මෙහි සුළු විස්තර කරනු ලැබේ. භගවාති වචනං සෙට්ටං භගවාති පදමුත්තමං ගරුගාරවයුත්තෝ සෝ භගවා තේන උච්චති යනුවෙන් පැරණියන් විසින් අර්ථ විවරණය කර ඇති පරිදි භගවා යනු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු, උත්තම පුද්ගලයෙකු, ගරු කළ යුතු පුද්ගලයෙකු දැක්වීම සඳහා භාවිතා කරන වචනයකි. ලෝකේහි කිසිම ගුණයකින් තථාගතයන් වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙකුද නැත. තථාගතයන් වහන්සේ ලෝකේහි හැම විටම හැමතෙම වඩා ශ්‍රේෂ්ඨ වනසේක, උත්තම වනසේක, සෑම දෙනා විසින්ම ගරු බුහුමන් කිරීමට සුදුසු වනසේක. එබැවින් මිනිස්යෝද මිනිසයන් විසින් ගරු බුහුමන් කරන ශක්‍ර ආදී දේවතාවෝද බ්‍රහ්මයෝද තථාගතයන් වහන්සේට ගරු බුහුමන් කරති. උන්වහන්සේගේ පා වඳಿತಿ. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුට කලින් දී තිබූ ප්‍රතිඥාව අනුව ලෞතුරා බුදුබවට පැමිණි පසු පුරාණ ජටිල වූ උරුවෙල් කාශ්‍යප ආදී දහසක් රහතුන් සමග රජගහ නුවරට වැඩවදාලසේක. බිම්බිසාර රජතුමා දොළොස් නහුතයක් බ්‍රාහ්මණ ගෘහපතීන්ද සමග තථාගතයන් වහන්සේ වෙත ගොස් දහම් අසා පැහැදී තෙරුවන් සරණ ගොස් උපාසකත්වයට පැමිණ පසුදින දානයටද ආරාධනා කර ගියේය. පසුදින තථාගතයන් වහන්සේ රජගෙට වඩනා කලෙහි උන්වහන්සේ දක්නට පැමිණියා වූ මහා ජනකාය නිසා මාර්ගය අවහිර විය. එකල්හි සක්දෙව් රජ තරුණ මිනිස් වෙසක් මවාගෙන දන්තෝ අත්තේහි සහ පුරාණ ජටිලේහි විප්පමුත්තෝ විප්පමුත්තේහි සිංගී නිකස්ස වන්නෝ රාජගහං පාවිසි භගවා යනාදී ගාථා හයක් ගායනා කරමින් ජනයා ඉවත් කරමින් තථාගතයන් වහන්සේ ඉදිරියේ ගමන් කළේය. එකල්හි බුදුගුණ ගයමින් ගමන් කරන නුදුටු විරු ඒ තරුණයා දැක ඇතැම්හු දර්ශනීය වූ මේ තරුණයා කාගේදැයි කීහ. එකල්හි සක්දෙව් රජු යෝ දීරෝ සබ්බදී දන්තෝ සුද්ධෝ අප්පටි පුග්ගලෝ අරහං සුගතෝ ලෝකේ තස්සාහං පරිවාරකෝ යනුවෙන් යම් නුවණැත්තෙක් චක්කු ආදී සකල ස්ථානයන්හි දැමුණේද ක්ලේශයන්ගෙන් පිරිසිදු වූයේද ලෝකේහි අප්‍රතිපුද්ගල වූයේද රහත් වූයේද සුමග ගමන් කළේද මම ඔහුගේ මෙහෙකරුවෙක් වෙමි යයි කීය. බොහෝ දෙවි මිනිසුන් ගරු කරන සක් දෙවිඳු තථාගතයන් වහන්සේට ගරු කරන හැටි ඒ පුවතෙන් දත යුතුය. තථාගතයන් වහන්සේ බුදු බවට පැමිණි අලුත අජපාල නිග්‍රෝධ මූලේහි වැඩ වැසෙන කල්හි සහම්පති නම් බ්‍රහ්මයා උන්වහන්සේ වෙත පැමිණ උතුරු සළුව ඒකාංශ කොට දකුණු දන බිම ගසා දෙයත් ඔසවා භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන දේසේතු බන්තේ භගවා ධම්මං දේසේතු සුගතෝ ධම්මං සන්ති සත්තා අප්පරජ්ජජාතිකා අස්සවනතා ධම්මස්ස පරිබායන්ති භවිස්සත් සන්ති ධම්මස්ස අඤ්ඤතාරෝ යනුවෙන් දහම් දෙසනු පිණිස තථාගතයන් වහන්සේට ආරාධනා කළේය. මිනිසුන් විසින් තබා දෙවියන් විසින්ද ගරු බුහුමන් කරන බ්‍රහ්මයන් බුදුරදුන්ට ගරු කරන අයුරු ඒ පුවතින් දත හැකිය. යස්මාච ලෝකේ ඉස්සරිය ධම්ම යස සිරි කාම පයතනේසු චසු ධම්මේසු බග සද්දේ පවත්තති යනුවෙන් බග යන වචනයෙන් ඓශ්චර්ය ධර්මය යසස ශ්‍රීය කාමය ප්‍රයත්නය යන අර්ථ හය දැක්වෙන බව විශුද්ධි මාර්ගයේහි දක්වා ඇත්තේය. ඒ ධර්ම හයෙන් යුක්ත වන බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වනසේක. ඓශ්චර්ය භාග්‍ය 1. එහි ඓශ්චර්ය යනු ඉසුරු බවය. එනම් තමාගේ සිත හා අන්‍ය පුද්ගලයන් හා වස්තුන්ද ස්ව වශයෙහි පැවැත්විය හැකි බවය. රියදුරෙකුට රිය තමාට රිසි පරිදි ගමන් කරවිය හැකි වන්නාක් මෙන් තමන් වහන්සේගේ සිත හා ලෝකේහි වෙසෙන අන්‍ය සත්වයන් හා ලෝකේහි ඇති වස්තුන්ද තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ වශයෙන් පැවැත්විය හැකිය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවින් චිත්තේශ්වර වන්නාහ. ධ්‍යාන සමාපත්තීන් ස්ව වශයෙහි පවත්වන බැවින් සමාධි සමාපත්තීශ්වරද වන්නාහ. අනේක ප්‍රකාර ඉර්දීන්හි වශීභාවය ඇති බැවින් ඉර්දීශ්වරද වන්නාහ. ධර්මයට අධිපති බැවින් ධර්මේශ්වරද වන්නාහ. සංඝයාට අධිපති බැවින් සංඝේශ්වරද වන්නාහ. නානා ගණයන්ට අධිපති බැවින් ගණේශ්වරද වන්නාහ. ලෝකයටම අධිපති බැවින් ලෝකේශ්වරද වන්නාහ. චිත්තේශ්වර ගුණය ඉතා උසස් ගුණයකි. එය නොයෙක් කරුණු පිළිබඳ ඊශ්වරත්වය ඇත්තා වූද කෙලෙස් සහිත වූ රජුන්ට දේව බ්‍රහ්මයන්ට ඉර්ධිමත් ශ්‍රමණයන්ට නැති ගුණයකි. කෙලෙස් සහිත පුද්ගලයන්ගේ සිත් මුහුදේහිදීද කුඹු ගස් කැඩිය ගිය සුක්කානම බිඳී ගිය ජලයාත්‍රාව සුළං යනමෙන් යන යන අතට රර පහර දිය පහර යන අතට ඇදී යන්නාක් මෙන් ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සුඛ දුක යන අෂ්ටලෝක ධර්මය අනුව විපර්යාස වීම වශයෙන් ඒ ඒ අතට යන්නේය. අෂ්ටලෝක ධර්ම නැමැති සැඩසුලම් පහරට සැඩ රළ පහරට එඩිතර වූද රාජාදීන්ගේ සිත් ඔරොත්තු නොදෙන්නේය. රාජාදීහු ඇතැම් කරුණුවලදී බියවී වෙවුලති, ඇතැම් කරුණුවලදී හඬති, ඇතැම් කරුණුවලදී කිපෙති, ඇතැම් කරුණුවලදී බැගෑපත් වෙති, ඇතැම් කරුණුවලදී උමතු වෙති, ඇතැම් කරුණුවලදී දිවි නසා ගනිති. ස්වර්ණ තිලකා නම් චණ්ඩාල තරුණිය දැක හටගත් චිත්ත විපර්යාසයෙන් රජුන් පස් දෙනෙකු දිවි නසාගත් බව රසවාහිනියේ කියා තිබේ. ඇතැම් රජහු ධන ආශාවෙන් රෝගාතුර වූ බවද, ඇතැමුන් යම් යම් කරුණු නිසා උමතු වූ ජාතක කතා ආදියෙහි දක්වා ඇත්තේය. තථාගතයන් වහන්සේට සිතට ඉසුරු බැවින් උන්වහන්සේට තමන් වහන්සේගේ සිත ඉෂ්ට අනිෂ්ට ආරම්මන දෙපක්ෂයේ සම්බන්ධයෙන්ම සමව තබාගත හැකිය. ඕනෑම ඉෂ්ට ආරම්මනයක් උන්වහන්සේට තමන් වහන්සේගේ කැමැත්ත අනුව අනිෂ්ට ආරම්මණයන් වශයෙන් වුවද, මධ්‍යස්ථ ආරම්මණයක් වශයෙන් වුවද සැලකිය හැකිය. අනිෂ්ට ආරම්මණයන්ද කැමැත්ත අනුව ඉෂ්ට වශයෙන් හෝ මධ්‍යස්ථ වශයෙන් සැලකිය හැකිය. ඕනෑම පුරුෂයෙකුගේ සිත විපර්යාස කර දැමීමට සමත්, ඕනෑම පුද්ගලයෙකු කාමබන්ධනයෙන් බැඳ ගැනීමට සමත්, මාර දූතීන්ට බුදුරදුන් කාමබන්ධනයෙන් බැඳ ගැනීමට හැකිතාක් උත්සාහ කොට අන්තිමේදී පැහැර පලා යන්නට සිදු වූයේ තථාගතයන් වහන්සේට තමන් වහන්සේගේ සිතට ඉසුරු බැවිනි. මෙරි දින ගණනක් ගත වී හොඳටම කුණු වී මිනිසෙකුට ලංවිය නොහෙන තත්වයට පැමිණ අමු සොහොනෙහි තැබූ පුන්න නම් දාසියගේ මලසිරුර වෙත වැඩමකොට මලසිරුරට පොරවා තිබූ පණුවන්ගෙන් ගැවසී තිබූ වස්ත්‍රය තිඹක් පමණ පණුවන්ට ඉවත් කොටගෙන සියතින්ම සෝදා චීවරයක් කොට කිසිදු පිළිකුලක් නැතිව තථාගතයන් වහන්සේට පරිභෝග කළ හැකි වූයේද චිත්තේශ්වර භාවය නිසාය. මාගන්ධියා දේවිය විසින් මිනිසුන්ට අල්ලස්දී ඔවුන් ලවා තථාගතයන් වහන්සේට අපහාස කරවන්නට පටන්ගත් කල්හිද තීර්ථකයන් විසින් සුන්දරිය මරාදමා අපහාස කරවන්නට පටන්ගත් කල්හිද චින්චිමානවිකාව ඉදිරියටම පැමිණ චෝදනා කළ කල්හිද මරහු පැමිණ මහා සංග්‍රාමය කළ කල්හිද නාලාගිරි ඇතු පැමිණි කල්හිද චිත්තේශ්වර භාවය ඇති නිසා තථාගතයන් වහන්සේගේ සිත ප්‍රකෘති ස්වභාවයෙන්ම පැවතියේය. තවද ලෝකේහි ඇතැම් උසස් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තිබුණේයයි කියන අනිමා මහිමා පත්ති පාකම්මං ලගිමා තථා ඊසිතා ච වසීතා ච යත්ථ කාමා වසායිතා යනුවෙන් දක්නා ඉර්ති බල අටද තථාගතයන් වහන්සේට ඉතා උසස් ලෙසින් ඇත්තේය. අනිමා යනු ශරීරය කුඩා කිරීමයි. අෂ්ට පරිෂ්කාර දරව අබ ඇටක් තුළ සතර ඉරියව්වම පැවැත්විය හැකි තරමටද අෂ්ට පරිෂ්කාර දරව මිනිසෙකුගේ ඇසිපිය රෝමයක සක්මන් කළ හැකි බවද ඒ ආකාරයට පමණට ශරීරය තථාගතයන් වහන්සේට කුඩා කළ හැකි බව කියා තිබේ. මහිමා යනු ශරීරය මහත් කිරීමය. තථාගතයන් වහන්සේට කැමති පමණට ශරීරය මහත් කරගත හැකිය. උන්වහන්සේ තීර්ථක මර්ධනය පිණිස යමක ප්‍රාතිහාර්ය කොට සත්වන වස විසීම සඳහා තෞතිසා දෙව්ලොවට වැඩම කළහ. ශක්‍රයා උන්වහන්සේ දැක තථාගතයන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයෙහි වස් එළඹුණු පිණිස වැඩම කළහයි සිතමි. මේ පාණ්ඩු කම්බල සෛලාසනය විශාලය. දිග 60 යොදුනකි. පළලින් 50 යොදුනකි. ගණින් 15 යොදුනකි. තථාගතයන් වහන්සේ මෙහි වැඩ සිටිනා කල්හි අනිකෙකුට එහි අත තැබීමටද නොලැබෙන්නේය. උන්වහන්සේ මෙහි වැඩ සිටින අස්න හිස්වන්නේය යයි සිතුවේය. තථාගතයන් වහන්සේ ඔහුගේ සිත දැන තමන් වහන්සේගේ සඟල සිවුර හතරට නමා 60 යොදුන් සෛලාසනය මත හෙළුසේක. සිවුරක් එළූ කලෙක කුඩා පුටුවක් වැසෙන්නාක් මෙන් සෛලාසනය සිවුරෙන් වැසී ගියේය. සක්දෙව් රජ සෛලාසනය සිවුරෙන් වැසුනද බුදුරදුන් එහි සුළු තැනක හිඳිනු ඇතැයි සිතුවේය. තථාගතයන් වහන්සේ 60 යොදුන් අසුන පුරා වැඩ සිටිසේක. මහා පාංශුකූලකයෙකු කුඩා පුටුවක හිඳගත් කල සිවුරෙන් පුටුව වැසෙන්නාක් මෙන් තථාගතයන් වහන්සේගේ සිවුරෙන් පාණ්ඩු කම්මල සෛලාසනය වැසී ගියේය. ධම්මපදට්ට කතා 452. රජගහ නුවර විසූ බ්‍රාහ්මණයෙක් ශ්‍රමණ ගෞතමයන්ගේ ප්‍රමාණය නොගත හැකියයි අසා විමසනු පිණිස උන්වහන්සේ පිඬු පිණිස නගරයට පිවිසෙන කල්හි 60 හුණ ගසක් ගෙන මග සිටියේය. ඔහුගේ හුණ ගස තථාගතයන් වහන්සේගේ ධන පමණ විය. බ්‍රාහ්මණයා පසුදින හුණ ගස් දෙකක් එක්කොට බැඳගෙන මග සිටියේය. තථාගතයන් වහන්සේ ඒ හුණ ගස් දෙකින් උඩ තවත් හුණ ගස් දෙකක් පමණ උසින් පෙනී සිටිසේක. බ්‍රාහ්මණය නුඹ කුමක් කරන්නෙහි දැයි තථාගතයන් වහන්සේ වදාළහ. නුඹ වහන්සේගේ ප්‍රමාණය ගනිමි බමුණා කීය. එකල්හි තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය මා සාරහසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුන්දම් පිරුවේ මාගේ ප්‍රමාණය අනුන්ට ගත හැකි වනු පිණිස නොවේය. බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේ අප්‍රමෙයෝය යයි වදාළහ. සුමංගල විලාසිනි 200. පත්ති යනු කොතෙක් දුරකට වුවද සැනකින් යා හැකි බවය. තථාගතයන් වහන්සේට දෙව්ලොවට බඹලොවට වුවද අන්සක්වලකට වුවද වක්කල අත දිගු කරන්නාක් මෙන් සැනකින් යා හැකිය. අතක්ක වාහං භික්ඛවේ බකස්ස බ්‍රක්මුණෝ චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය සෙය්‍යතාපි නාම බලවා පුරිසෝ සම්මිංචිතංවා බාහං පාසාරෙය්‍ය පසාරිතංවා බාහං සම්මිංචෙය්‍ය ඒව මේවං උක්කාටායං සුභගවනේ සාලරාජමූලේ අන්තරහිතෝ තස්මින් බ්‍රක්මලෝකේ පාතුරහෝසිං යනුවෙන් මජ්ඣිමනිකායේ බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයෙහි තථාගතයන් වහන්සේ උක්කට්ටානම් ජනපදයෙහි සුභගවනේහි වැඩසිට බක බ්‍රහ්මයා වෙසෙන බඹලොවට බලවත් පුරුෂයෙක් වක්කල අක අත දිගහරින තරම් කාලයකදී වැඩම කළ බව වදාරා තිබේ. බෝධනෙයං ජනං දිස්වා සතසහස්සේපි යෝජනේ කනේන උපගන්නත්වාන බෝධේතිතං මහාමුනි. යනුවෙන් මහාමුනීන්ද්‍රයන් වහන්සේ ධර්මය අවබෝධ කරවිය හැකි ජනයකු දැක යොදුන් ලක්ෂයක් වුවද සැනකින් ගොස් ඔහුට ධර්මය අවබෝධ කරවති බුද්ධ වංශ පාලියෙහි ද වදාරා ඇත්තේය. පාකම්ම යනු ඉර්දි බලයෙන් නානාරූපයන් හා ගිනිදිය සුලං ආදී දේවල් නිර්මාණය කිරීමේදී පමාවක් නැතුව සිතූ සැටියේම සිදු කළ හැකි බවය. තථාගතයන් වහන්සේට යමක ප්‍රාතිහාර්ය කළ හැක්කේ ඉතා ඉක්මනින් ඒ දෙය මැවිය හැකි ශක්තිය ඇති නිසාය. ලගිමා යනු කය සිතට අනුකූල කොට සිත මෙන් සැහැල්ලු බවට වේගවත් බවට පත් කිරීමය. තථාගතයන් වහන්සේ පොළොවෙහි මෙන් අහසෙහිද ගමන ආදී ඉරියව් පැවැත්විය හැක්කේ දිව්‍යලෝක බ්‍රහ්මලෝකවලට සැනකින් යා හැක්කේ සිත අනුව කය සැහැල්ලු කළ හැකි බැවිනි. ඊ සිතා යනු ඊශ්වරභාවයයි. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිත හා ලෝකයත් සුව වශයෙහි පැවැත්වීමට සමත් වනසේක. එබැවින් මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම ආදීහු තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණි කල්හි ඉතා ගෞරවයෙන් හැසිරෙති. වසීතා යනු ධ්‍යාන සමාපත්තිවලට ඍෂිසේ සමවැදීම, නැගිටීම කළ හැකි බවය. තථාගතයන් වහන්සේට මුල සිට අගට වුවද, අග සිට මුලට වුවද කැමැති කැමැති කසින ආරම්මණයන්හි ඉතා ශීඝ්‍රයෙන් ධ්‍යානවලට සමවැදීම, නැගී සිටීම කළ හැකිය. ඒ නිසා කැමැති ප්‍රාතිහාරයක් ඉක්මනින් කළ හැකිය. යත්ත කාමා වාසයිතා යනු ඉර්දි ප්‍රාතිහාර්ය කිරීමේදී නියමිත ප්‍රදේශයේහි නියමිත කාලයක් මුළුල්ලෙහි ප්‍රාතිහාර්ය පැවැත්විය හැකි බවය. අනිමා මහිමා ආදී මේ බල විශේෂ අටද තථාගතයන් වහන්සේගේ ඓශ්වර්ය ගුණයට අයත් වන්නේය. ඓශ්චර්ය ගුණයට අයත් වන්නේය. දෙක ධර්ම භාග්‍ය. ෂටිභාග්‍ය ගුණයන්හි ධර්මය යනු තථාගතයන් වහන්සේට ඇත්තා වූ ලෝකෝත්තර ධර්ම හා උත්තරීතර සීලාදී ගුණයෝය. ලෞකික ධර්මයන් අතුරෙන් උසස් ධර්මයෝ ධ්‍යාන, අභිඤ්ඤා හෝය. ලෝකෝත්තර ධර්මයන් අතුරෙන් අරහත් ඵලය හා නිර්වාණය උසස් ධර්මයෝය. ඒවා ඇති බැවින් තථාගතයන් වහන්සේ භගවා නම් වෙති. අසාධාරණ ඥාන සයද තථාගතයන් වහන්සේගේ විශේෂ ධර්ම සයකි.